2014 වසරේ 11 වෙනි මාසේ 4 වෙනිදා භාවනා වැඩසටහන පින්වත් චන්දනතිසේරා මෙතිතුමන් හැම දෙනාගේම සද්ධර්ම අවබෝධය පිණිස පූජා කරන ලද මේ විශ්මිත ධර්මශාලාවේ ආරම්භක දවස ඇරුණාම ධර්මදේශනාව භාවනා වැඩසටහන පැවැත්වෙන පළමු දිනේ පළමු දවස පින්වත් චන්දන තිසේරා මැතිතුමන්ටත් ඒ වගේම ශාමලි තිසේරා මැතිණියටත් මේ චන්දන තිසේරා සදහා මණ්ඩපේ ඉඳගෙන අපි තාම පින් දෙමින් ආරම්භ කරනවා භාවනා වැඩසටහන. අලුත් පිරිසක් පැරණි පිරිසක් ඇවිල්ලා සිටිනවා. ඒ සියලු දෙනාටම දැන ගැනීම පිණිස කරුණු ටිකක් මතක් කරන්න ඕන. අපට දුර්ලභව ලැබිලා තියෙනවා ලෝතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය තේරුම් ගන්න අවස්ථාව. ජීවිතේ මිනිස්සෙකුට ලැබිය හැකි ඉහළම ධනය සම්පත තනතුරු මොකන්ද කියලා අහුවොත් මා දකින්නේ සෝහාන් මාර්ගපදය. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන තුන ඉවත් කිරීම. මේ සංයෝජන තුන ඉවත් කරගත්තයි කියලා ගුරු ජීවිතේට කරදරයක්වත් කරන කියන රස්සාවට කරදරයක්වත් නෙමේ තියෙන්නේ පහසුවක්. පහසුවක් කියලා කියන්නේ නිවැරදි දැක්මක් ඇතුව වැඩ කරන්න පුළුවන්. පැහැදිලිනේ? ආත්ම දෘෂ්ටිය ඔබව තෙරපනවා, පීඩාවටපත් කරනවා, දුකටපත් කරනවා. ඒ නිසා ඒ ආත්ම දෘෂ්ටිය යමෙක් දුරු කරගන්නවද ඒ තරත්තාට තමන්ගේ කාර්යයන් පහසුය. අන්තගාමී දැඩි රුදුරු ඍතුවිලි නැති නිසා ඒ සිතේ පැට නගින්නේ නැහැ. ඔබ අකමැති වුණත් පුතජන හිතේ ස්වභාවය තමයි ඊටාම දැඩි ඝනත්වයකින් යුක්ත ලෝභ ద్వේෂ මෝහ ආදී සිතුවිලි පැන නගිනවා. එහෙත් සක්කාය දිට්ඨිය දුරු කරපු කෙනෙක් කොච්චර මනස තෙරපල තදින් තරහ ගන්න උත්සාහ කළත් තරහ ගන්න බෑ. නපුරු සිතුවිලි ඇති කරගන්න උත්සාහ කරත් එහෙම නපුරක් කෙනෙකුට අහිතක් සිද්ධ කරන්න බෑ. එක දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් ඒ දරුවාට තියෙන ආදරේ වගේ මහත් සෙනෙහසක් නිතැතින් මෛත්‍රියක් ඒ හිතෙන් ගලාගෙන යන්න පටන් ගන්නෝ කොයි කාට. හැබැයි ඒක විද්‍යාත්මක වැඩපිළිවෙලක්. එහෙම නැතුව තියෙන ස්වභාවයකුත් ඒකේ නැහැ. කරුණාව වුණත් ලබා දෙන්නේ බොහොම පරිස්සමෙන්. එහෙම නැත්තම් ඉතින් පිස්සු බල්ලෙකුට කෑම දාන්න ගියොත් එහෙම ඌ හපා කනවනේ. එහෙම කරන්නේත් නැහැ. ඒ වුණාට මහත් කරුණාවක් තමයි සියලු දෙනා කෙරෙහිම පවතින්නේ. ඇයි හේතුව? යා මෛත්‍රී විහරණය හේවත් චේතෝ විමුක්තිය කියන එක හඳුනගෙන තියෙනවා. අපේ අය මේ මෛත්‍රිය කියලා හඳුනගෙන තියෙන්නේ කරුණාව ගොඩක් වෙලාවට. කරුණා භාවනාවට සමානව තමයි අපි අය මෛත්‍රී භාවනාව කරන්නේ. වචන පොඩ්ඩක් වෙනස් කරගෙන. නමුත් බුදුරජාණන් වහන්සේගේ මෛත්‍රිය මෙත්තාය භික්කවේ චේතෝ විමුක්තිය. හාසේවිතා භාවිතා බහුලී කතා. බුදුහාමුදුරුවෝ භාවිතා බහුලී කතා වශයෙන් වඩන්න කීවේ චේතෝ විමුක්තික මෛත්‍රියයි. පැහැදිලිනේ? චේතෝ විමුක්තික මෛත්‍රිය වඩන්න කිව්වේ. ඉතින් චේතෝ විමුක්තිය මුලින්ම ඔබ දකින්න ඕන. චේතෝ විමුක්තිය කියන්නේ කුමක්ද කියලා මුණ ගැහෙන්නේ, දැකගන්නේ, අවබෝධ කරගන්නේ මා පළවෙනි මාර්ගඵලයේදී. ඉන්මෙහා කිසි කෙනෙක් චේතෝ විමුක්තිය අඳුරන්නේ නැහැ, සංඛාර නිරෝධය අඳුරන්නේ නැහැ. ඒගොල්ලෝ සංස්කාර ලෝකේම පුජ්‍යලත්වයේ තුලමයි ජීවත් වෙන්නේ. එනිසා ඔබ හඳුනාගත යුතුයි මේ චේතෝ විමුක්තිය. ඒ චේතෝ විමුක්තිය හඳුනා ගැනීම උදෙසා මෙන්න මේ කරුණු තුන පිළිපැදිය යුතුයි. නිරතුරුවම කල්යාණ මිත්‍ර ඇසුර ආශ්‍රය බලාපොරොත්තු වෙන්න ඕන. තියෙන ගැටලු විසඳ ගන්න ඕන. සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕන. මාර්ගඵලලාභී හාමුදුරු කෙනෙක්ගේ වාහනේ එලවගෙන ගියත් ළඟ සාතු සප්පායම් කළත් දකින්න බෑ. සද්ධර්ම ශ්‍රවණය කරන්නම ඕන. සද්ධර්ම ශ්‍රවණය කරන කෙනා ඒ කරුණ යෝනිසෝ මනසිකාරේ වඩන්න ඕන. කරුණ විමසා බලන්න ඕන. ඒ කරුණ වල තියෙන තතු ගුණය බලන්න ඕන. ඊළඟට තමයි ධම්මානුධම්ම පටිපත්ති කියලා කියන්නේ හිත තුල, මේක කය තුල කාය දණ්ඩයක් නෙමෙයි, ඥානය තුල මනස තුල ඒ ප්‍රතිපදාව, ඒ පිළිවෙත, ඒ ධර්මයේ ස්වરૂපය තමා තුල ගොඩනගන්න ඕන. දැන් පැහැදිලිනේ නේද? සතර උපකාරක ධර්ම. මේක හැම දේශනයක් ආරම්භයේදීම කිව යුතු කාරණයක්, සිහිකට යුතු කාරණයක්. මොකද්ද? කල්යාණ මිත්‍ර ඇසුර, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාර්ය, ධම්මානුධම්ම පටිපත්ති. දැන් ඔබ මොකද කරන්න ඕන? ගෙදර ගියාම පුළුවන් තරම් හැම වෙලාවෙම හරි ඇහෙන්න සලස්සලා තියන්න ධර්මය. හැම වෙලාවෙම හරි ධර්ම මනසිකාරයේ දෙන්න ඔබට ගන්න පුළුවන් හැම වෙලාවකම ප්‍රයෝජනෙට ගන්න. විශේෂයෙන් ධර්මයේ දකින්නකම්, ධර්මයේ දැක්කට පස්සේ ඉච්ඡරම අවශ්‍ය කරන්නේ. විභාගේ පාස් වුණාට පස්සේ පාඩම් කරන්න ඕනේ නෑනේ වැඩි. ඒ වගේ ඊට පස්සෙත් අහනවා නම් තව තවත් දීප්තිමත් කරගන්න පුළුවන්. ඊට පස්සේ තියෙන ආර්ය ධර්මයක් හැටියට අර බොජ්ජංග ධර්ම දියුණු කරගෙන යන ප්‍රතිපදාව. එයාට තමයි සති සම්බොජ්ජංගයේ තියෙන්නේ. එයාට තමයි මේ සියලුම බොජ්ජංග ධර්මයන්, ධම්මවිචේ සම්බොජ්ජංගයත් ඇති වෙන්නේ අර ධර්මයේ දැක්ක කෙනෙකුට. ඒ නිසා සප්ත බොජ්ජංග ප්‍රියා කරන්න පුළුවන් මාර්ගඵලලාභී කෙනෙකුට පමණයි. බෝධිඅංග ඒ කියන්නේ අවබෝධයේ තියෙන සුවිශේෂී ලක්ෂණ. තවත් ඒ අවබෝධය ප්‍රකට කරගන්න ස්වභාවය. මාර්ගයට වැටෙන්න ඕන ඉස්සල්ලම මාර්ගයේ ගමන් කරන්න නොකයි පිළිවෙත. කොහොමද මේ මාර්ගයට ගමන් කරන්නේ? දුක කියන්නේ මොකද්ද කියලා හඳුනගන්න බුදුහාමුදුරුවෝ එන්නේ මේ ලෝකෙට පහළ වෙන්නේ නේද? නහි සීලවතං හෝතු පජ්ජන්ති තථාගතා අට්ඨකරාති නිපදා සම්බුද්ධේන ප්‍රකාශිතා. සීල වෘත සමාදාන කරන්න නෙමේ බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක මනාව පැහැදිලි කරලා දෙන්න. මොකද්ද දුක? දැන් අපේ අය පුළුවන් තරම් නැති දේවලු දුකයි කියලා පෙන්නලා දීලා දුක හිතේ පුරව ගන්න හදනවා. ඒකද අපි කරන්න ඕන? නෑ. තියෙන දුක් ටිකෙනුත් නිදහස් වෙන්න ඕන. පැහැදිලිනේ? තියෙන දුක් ටිකෙනුත් නිදහස් වෙනව ඇරෙන්න තව දුක් පුරව ගන්න නෙමෙයි තියෙන්නේ. දැන් බලන්න මේ මොහොතේ ඔබට දුක මොකන්ද කියලා ඔබ කියන්න පුළුවන්. අරයා, මෙයා, අර දේ, මේ දේ, අරක නැති නිසා, මේක නැති නිසා කියලා දුක කියන්න පුළුවන්. ඇත්තෙම මේ දුක් ඔක්කොම පිහිටලා තියෙන්නේ කොතනද? සිත තුළ. එතකොට සිත තමයි අපිට දුක දනවන්නේ. ඒ නිසා අපි ඇඟිල්ල දික් කරන්න ඕන අර කෙනාට, මේ කෙනාට, අර දෙයට, මේ දෙයට නෙමෙයි. කාටද ඇඟිල්ල දික් කරන්න ඕන? තමන්ගේ සිතට. සිත තමයි දුක. සිත තමයි දුක. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. එතකොට පංච උපාදානස්කන්ධය කියන එක කොතනද තියෙන්නේ? සිතෙහි තියෙන්නේ. සිත තමයි පංච උපාදාන. සිතෙහි තියෙනවත් නෙමෙයි, සිත තමයි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. වෙන දෙයක් නෙමෙයි. සිතෙහි තියෙන මොනවද? රූප. සිතෙහි තියෙන මොනවද? වේදනා. සිත කියන්නේ කුමක්ද? සංඥා. සිත කියන්නේ මොකද්ද? සංකාර. සිත කියන්නේ කුමක්ද? විඥාන. මේ පහ කෙනෙකුට නැත්තම් එයාට හිතක් තියෙනවද? එයාට හිතක් නැහැ. සිතවිලි තියෙනවා, සිත නැහැ. එතකොට ඔබ කල්පනා කරලා බලන්න පුළුවන්, සිතවිලි තියෙන්නේ කොහොමද සිත නැතුව කියලා. සිතවිලි තියෙන්නේ කාය විඥානේ. සිත තියෙන්නේ සාංසාරික විඥානේ, මනෝ විඥානේ. එතකොට මනෝ විඥානේ නිරෝධයි, කාය විඥානේ වැඩ කරනවා. මනෝ විඥානේ නිරෝධයි, කාය විඥානේ වැඩ කරනවා. ඒකයි ස්වરૂපය, ඒකයි තියෙන ලක්ෂණය. ඊළඟට ඒ සිතේ තියෙන ආත්ම දෘෂ්ටි කියන එක පළවා හැරීට පස්සේ ආයයට ඉතුරු වෙන්නේ කාය විඥාන ධාතුවේ ශක්තිය ටික පමණයි. ඒ නිසා ඒ සිත දැඩි භව කියන එක නැති නිසා සතර අපාගාමී වීමේ දුකෙන් නිදහස් වෙනවා. අනිකුත් ආශ්‍රව ධර්මයන් තිබුණට ඒව අදිෂ්ඨාන පරිදි පවත්වා ගන්න පුළුවන් මට්ටමටපත් වෙනවා. සත්‍ය අවබෝධ කරගෙන හරි කෙනෙක් අදිෂ්ඨාන කරොත් මම මේ කාලෙ වෙනකන් මේ සේවාව කරනකම් මේ தത്വෙට, බුද්ධත්වයට, අග්‍රස්සාවකත්වයට ආදී වශයෙන් ඒ අදිෂ්ඨාන පරිදි ගමන් කරන්න පුළුවන්. එතකොට කියනවා නිකම්ම සත්ව නෙමෙයි. ඒ කෙනාට කියනවා මොකද්ද? බෝධිසත්ත්ව. බෝධිසත්ත්ව. බෝධිසත්වෙක් වෙනවා. මනුෂ්‍ය සත්වයකුත් නෙමෙයි, තිරිසන් සත්වයකුත් නෙමෙයි, කිසිම සත්වයක් නෙමෙයි බෝධිසත්වයා කියලා කියන්නේ වෙන කෙනෙක්. අන්න බෝධිසත්වෙක් වුණාට පස්සේ එයා ඒ සංසාරේ ඒ තනතුර කරා, ඒ අදිෂ්ඨානය කරා, ඒ මනස පවත්වාගෙන ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. මේ ධර්ම අවබෝධය කියලා කියන්නේ තමන්ට අයිති නැති ජීවිතේ තමන්ට අයිති කර ගැනීම. තමන්ට පාලනේ නැති සිත තමන්ගේ පාලනයට ගැනීම. ඒක ටිකක් ගැඹුරුයි. ඒ වුණාට අපිට මේක ගැඹුරුයි කියලා අතහරින්න පුළුවන්ද? බෑ. ගත යුතු විභාගයක් නම් කොච්චර අපහසු වුණත් අපි ඒක කරන්න ඕනනේ. ඈ මේක අපහසුයි කියලා අතහරින්න එපා. කැප වෙන්න. ඔබට ධර්ම අවබෝධය කරගන්නට හැකිද බැරිද කියලා ඔබ තුළම බලා ගන්න මම මීටරයක් දෙන්නම්. ඒකේ ඒක දිහා බලලා ඔබට කියන්න, මට ඔබටම කියා ගන්න පුළුවන් මට ඒකාන්තයෙන් ධර්මය දකින්න පුළුවන් කියලා. මොකද්ද? ධර්ම අවබෝධය කරගන්න පුළුවන් හැම කෙනෙක්ම එයාගේ ජීවිතයේ අංක එකට ලබා දීලා තියෙන්නේ අවකාශය. කුමක් සඳහාද? ධර්මය සඳහාමයි. දැන් ඕක දිහා බලලා ඔබට කියන්න පුළුවන් ඔබ කොතෙක්කල් කින් ධර්ම අවබෝධය කරගනින්ද කියලා. ඒ අංකයකට ලබා දුන්නු ගුණය එතන ඉඳලා වැඩි වෙන තරමට තමයි ඒ ධර්ම අවබෝධ කරගන්නේ. එතන ඉඳලා මහන්සි වෙන තරම තමයි ධර්ම. එයා මොනවද බලන්නේ? එයා දුක බලනෝ නිතරම, දුක හැදුනේ කොහොමද කියලා බලනෝ නිතරම, මොකද්ද නිදහස නිරෝධය කියලා බලනෝ, මම මේකෙන් නිදහස් වෙන්නේ කොහොමද කියලා ප්‍රයත්න දරනවා. යම් කිසි කෙනෙකුට මේ කාරණා තුර පරීක්ෂා කර කර ඉඳි මේ කියනවා වූ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ සියල්ලම ඉක්මවා ලෝකේ දකිනවා. අන්න එවිට යා දකිනවා නিত্য මංගල පරම සුන්දර අමාමහ නිවන. නිවන් පුරේ දකින්න. යම් කිසි කෙනෙක් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම සම්පූර්ණයෙන්ම අවබෝධ කරගන්නවත් එක්කම එය ඉක්මවා දකින විට එයා දකිනවා. එතකොට බලන්න එතෙන්ට වචන පාවිච්චි කරේ අනිත්‍යයි කියලාද? නෑ, නিত্য මංගල පරම සුන්දරම. නිර්වාණය නিত্য සුඛ ආත්මක් නොවේ. නිර්වාණය අනිත්‍ය දුක්ඛ අනාත්මක් නොවේ. ඒවා සියල්ලම ඉක්මවා පවතින දෙයක්. කවුරු හරි කියනවා නම් නිවන කියන්නේ අනිත්‍ය කියලා, වැරදි. නිවන කියන්නේ දුක කියලා, වැරදි. නිවන කියන්නේ අනාත්මයි කියලා, ඒත් වැරදි. යම් කිසි කෙනෙක් කියනවා නම් නිවන කියන්නේ නিত্য කියලා, ඒත් වැරදි. කවුරු හරි කියනවා නිවන කියන්නේ සුඛයි කියලා, ඒත් වැරදි. කවුරු හරි කියනවා නම් නිවන කියන්නේ ආත්මයි කියලා, ඒත් වැරදි. යම් කෙනෙක් නিত্য සුඛ ආත්ම ඉක්මවන්න ඕන, අනිත්‍ය දුක්ඛ අනාත්ම ඉක්මවන්න ඕන. දැන් මොක තේරුම් ගන්න පුළුවන්ද ඔය තියෙන ඥානෙට? බෑ, ඔය ඥානය විකල් වෙයි, වල්මත් වෙයි, මම්මුලා වෙයි ඔබ කල්පනා කරන්න ගියොත්. එහෙමනම් ඔබ මොකද කරන්න ඕන? ඔබේ ඔය ලෞකික පටු කන්නයි බොන්නයි අඳින්නයි හිටින්නයි විතර හදාගත්ත සරල පටු බුද්ධිය වීසි කරන්න කුණු බක්කියට. වහාම වීසි කරන්න, ඩස්බින් එකට වීසි කරන්න, ඒක තියාගන්න එපා. වැඩන්නේ ඒව වීසි කරලා දැම්මට පස්සේ තමයි ඔබට ආලෝකමත් මඟ උදා වෙන්නේ. කොයි කාටක් මිනිසයන්ට තියෙන ඉන්ද්‍රයන් පහ. ඒ ඉන්ද්‍රයන් පහ තුල සිහින ගොඩක් දකදක ඉන්නෝ හීනෙන්. නිතරම හීන දකින්නේ, ඇස් දෙක අරගෙනත් හීන. නිදි මොනවද? අවිද්‍යාවේ අන්ධකාරයේ නිදි. අවිද්‍යාව නැමැති රාත්‍රිය උදා වෙලා තියෙන්නේ පුතජන මිනිස්සුන්ට. ඒ තද අවිද්‍යාවේ අන්ධකාරයේ නිදි මිනිසයා ප්‍රඥා ලෝකයේ ආලෝකයෙන් අවදි වෙන්න ඕන. ඊළඟට එයා ළඟ තියෙන ඉන්ද්‍රිය විෂය නොවේ. ඉන්ද්‍රිය විෂය තුල සිහින බවන් එපා. අවිද්‍යා අන්ධකාරයේ නිදාගෙන හීන දකින්න එපා. ඔය දැක දැක ඉන්නේ හීන. මොනවද? මේ මගේ ශරීරය, මේ මගේ ගේ දොර, මේ මගේ ඥාති හිතවතු, මම මෙහෙමයි, මම හරමයි, මට නැත්තේ මේවා, මට ඇත්තේ මේවා කිය කියා කල්පනා කර කර ජීවත් වෙනවා. ඕක තමයි හීන දකිනවා කියන්නේ කියලා. මොනම හීනයක්වත් නැහැ. ධර්ම අවබෝධය කරගත්තට පස්සේ පැහැදිලිනේ. ඉතින් අපේ සිද්ධිහා බලාගෙන ඉද්දී අපි මේ ස්ථානයට ඇවිල්ලා පොඩි කුටියක් අර එහා පැත්තේ මේ බස් හෝල්ට් එකක් වගේ හදාගෙන සිටියේ. තාප්පයක්වත් තිබුණේ නැහැ. මෙතන යනකොට පොඩි ළමයි අහනවා, අම්මේ මේක බස් හෝල්ට් එකක්ද කියලා අහනවා. නෑ නෑ පුතේ, පන්සලක් කියලා යනවා. මං ඒදී බස් හෝල්ට් එකේ ඉන්නේ. ඒ හිතයත් අද සිටියත් එක හා සමානයි ඒ හිත. ඒකට හේතුව ධර්මයේ පිහිට, ධර්මයේ ලක්ෂණය. මං හිතලා හිත හදන කෙනෙක් නෙමෙයි. ඉබේට හිත හැදිලා තියෙන කෙනෙක්, සැකසෙන කෙනෙක්. නෙළුම් පතේ දිය නොරඳන්නේ ස්වභාවයෙන්. මොකද නෙළුම් පතේ ස්වභාවය ඒකනේ. නෙළුම් පතේ දිය නොරඳන්නේ ස්වභාවයෙන්. ඒ වගේම ධර්ම අවබෝධයක් ඇති කරගන්න ඕනම හිතක කෙලස් මල, මාන උද්දච්ච අවිද්‍යාවකන් ඉබේටම මේ මම නිහතමානී වෙනවයි කියලා එකක් නැහැ. එහෙම එකක් නැහැ. උගත් වෙනකොට නැමෙන්න ඕනේ නිහතමානී වෙන්නේ එහෙම කිව්වොත් නෑ. අදිමානෙකුත් නෑ මට. හීනමානෙකුත් නෑ නිහතමානෙකුත් බවකුත් නෑ. ඒකේ ස්වરૂපය. එතකොට කල්පනා කරන්න පුළුවන් එහෙනම් ඔබ වහන්සේට මොකක්ද තියෙන්නේ කියලා. හිතෙන්නේ නැද්ද එහෙම? ආන්න ඒක තමයි ධර්ම ගවේෂණය කියලා කියන්නේ. අදිමානෙකුත් නැහැ හීනමානෙකුත් නැහැ නිහතමානෙකුත් නැහැ. එහෙනම් මොකද්ද තියෙන්නේ? දැන් ලෝකේ තියෙන්නේ මිනිස්සුන්ට ඔච්චරයිනේ. තව මොන මාන්නයක් හැදුනත් ඔය මාන තුනෙන් තමයි හැදෙන්නේ. ඒවා මිශ්‍ර වෙලා තමයි හැදෙන්නේ. ඕන තරම් හදන්න පුළුවන් මාන්න. ලක්ෂ ගානක් හදන්න පුළුවන්. මොන මානයක් හැදුවත් හදන්න වෙන්නේ કોઈ මානෙ මාන තුන මිශ්‍ර කරලා. දැන් අපිට මානසික වේදනා කොච්චර තියෙනවද? එක එක දේවල් සංවේදී කරගන්න මානසික වේදනා කෝටි ගාණක් හදන්න පුළුවන්. නමුත් ඒක සැකසෙන්නේ සුඛ දුක්ඛ උපේක්ෂා කියන ඒවායින් මිශ්‍රව. පැහැදිලිනේ ප්‍රධාන සිද්ධාන්ත තුනයි. මගේ බුදු පියාණන් වහන්සේ ක අවස්ථාවක මහත් වූ කරුණාවෙන් තුන් ලොවට මහත් දයාවෙන් ප්‍රකාශ කළා. කුමක්ද? යම් කිසි කෙනෙක් මේ ත්‍රිවේදනාව ඉක්මවයිද ඉක්මවා දකීද ඔහු මුළු බුද්ධ ශාසනයම දැක්කාවේ. මුළු බුද්ධ ශාසනයම දැක්කාවේ කියලා කිව්වා. මොකන්ද මේ සුඛ වේදනාවයි දුක් වේදනාවයි උපේක්ෂා වේදනාවයි යම් කිසි කෙනෙකුට ඉක්මවා දකින්න පුළුවන් නම් එයා මුළු බුද්ධ ශාසනයම දැනගත්තා වේ කියලා. ඉතින් කල්පනා කරන්න කොහොමද ඉක්මවා දකින්නේ කියලා. දැන් හැමදේම හාමුදුරු කෙනකම් බලන් ඉන්න එපා. මේක තේරුම් ගන්න තියෙන පාඩම නෙමේ. මේක ඔබ පරීක්ෂා කරලා ඔබ විසින්ම තේරුම් ගන්න තියෙන ධර්මයක්. ඔබ තුල මේ පුහුණුව පරීක්ෂාව කරන්නේ නැත්නම් කවදාවත් අහලා තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙමේ. අර නොතේරෙන දේවල් අතහරින්න එපා. මේක මට එච්චර තේරෙන්නේ නැහැ. ඒකෙත් උත්තරේ කියලා දෙයි හාමුදුරුව කියලා. ඒ නොතේරෙන දේවල් පරීක්ෂා කරන්න. එවිට ඥානය වැඩෙනවා. අවශ්‍ය කරන ධර්ම ගුණාංග වැඩෙනවා. ඉස්සර ඕවට වචනයක් කිව්ව දහම් ගැටපද කියලා. දහම් ගැටපද කියලා කියන්නේ ගැටපදයක් කියන්නේ ගැටයක් අවුලක් දෙන්නේ. ඒ අවුල ලිහා ගන්න ඕන. පොඩි ළමයින්ටත් බුද්ධිය වර්ධනය වීම සඳහා එහෙම දෙනවා. ගැට ගහලා දෙනවා. ඊට පස්සේ පුතේ මේක ලිහන්න. ඔය ගේම් ෂෝ කියලා හදලා තියෙන්නේ ඒ වගේ වාක්‍රමවත් විදියට හදලා ඒ මාවතේ ඉස්සරහට යන්න සකසනවා. ඒ වයින් යම්කිසි ආකාරයක විමර්ශන බුද්ධියක් කල්පනා කරන්න ඕනේ. දැන් මේකෙන් මෙහෙම ගියන් ඩාන් ඇතිල්ලෙනුත් එහෙම එකක් වෙනවා. විමසුන් බුද්ධිය කොහොමද තමන්ගේ ඉත්තේ ඉස්සරහට අරගෙන යන්නේ කියලා. හැබැයි ඉතින් දාන් අදින්න විතරක් ඒක යොදවන්න නැතුව අනිත් කාරණා උස්සෙත් දෙවුවනම් ඒක ජීවිතේ අවබෝධ කරගන්න අපිට හැකියාව තියෙනවා. විමසුන් බුද්ධියෙන් බලන්න මේ වචන කිසිවකට සත්‍යයක් ලබා දෙන්න එපා. යථාර්ථයක් ලබා දෙන්න එපා. මේ කිසිදු වචනයක සත්‍යක් නෑ. ඔබ කතා කරන කිසිදු වචනයක සත්‍යයක් නෑ. මේ මා කියන වචන විතරක් නෙමෙයි. ඔබ කතා කරන මම කතා කරන කිසිදු වචනයක සත්‍යයක් නෑ. මොකද්ද තියෙන්නේ? ආකල්පය. ඔබේ ආකල්පය දන්නේ ඔබ. ඊට පස්සේ අපි සිංහල වෙච්ච නිසා සිංහල භාෂාවේ ආකල්ප ටික දන්නේ අප. නේ? දන්නවද වෙන සිංහල නැති වෙන රටක විදේශිකයෙක් දන්නවද? සිංහල ආකල්ප? නෑ. ඒ වාචික ආකල්ප දන්නේ නෑ. ඈ පැවැත්මේ සංස්කෘතික ආකල්ප දන්නවද? ඒ දන්නේත් නෑ. දැක්ක නේද අපි ළඟ තියෙන සිහිනේ? අපි ළඟ තියෙන ආකල්ප. ඒ නිසා වචනයක් කියන්නේ සත්‍යයක් නෙමෙයි ආකල්පයක්. එහෙම නැත්නම් සංකල්පයක්. එහෙම නැත්නම් දෘෂ්ටියක්. අපි මොකද කරන්න ඕන? වාචාය සංවරෝ සාදු කිව්වහම අපි ඕක තේරුම් ගත්තේ කොහොමද? හිමින් කතා කරන්න ඕන. සම්පූර්ණ වැරදි. වචන සංවර කරනවා කියලා කියන්නේ වචන ඉක්මවා කතා කිරීම. වචන ඉක්මවා කතා කරන්න පුළුවන් කාටද? ඔබටත් එතෙන්ට එන්න උත්සාහවත් වෙන්න ඕන. ඔබ වචනවලනේ කතා කරන්නේ නේ? වචනවල හරියට ඇලිලා ඉන්නෝ. ස්තුති කියන එකට ඇලිලා ඉන්නෝ. එහෙම නැත්තම් නරකයි කියන එකට ඇලිලා ඉන්නෝ. හරියට වේදනාව විඳිනෝ. මම හොඳයි කියලා ඇලිලා ඉන්නෝ. මම නරකයි කියලා ඇලිලා ඉන්නෝ. මම මධ්‍යස්ථයි කියලා ඇලිලා ඉන්නෝ. මේ වචන අපිට රිදුම් දෙනවා. ඒ වචන සොලවනකොට අපි මහාත්මේ කම්පා වෙනවා. අපි ප්‍රශංසාවේ හරියට ඇලිලා ඉන්නවා. අපි ප්‍රශංසා කරනකොට හරි සතුටක් දැනෙනවා. අප්‍රශංසා කළොත් ඒකේ මහත් වේදනාවක් දැනෙනවා. නමුත් ආර්ය ශ්‍රාවකයාගේ ගමන ප්‍රශංසනීය වෙන්න පුළුවන්. නමුත් එයා ඇලිලා නැහැ. මොකද හේතුව? ඕනම රලක් කපාගෙන යන්න පුළුවන්, බිඳගෙන යන්න පුළුවන් උසස් දර්ශනයක්, චින්තනයක්. ඒ ධර්ම ධර්මානුසාරේ උත්තමය ළඟ තියෙනවා. එකයි වැදගත්. ඒ කිසි දෙයක් මනසට කාම දෙන්නේ නෑ. ඒ ඔබේ මනස වෙනස් කරගන්න මොකද්ද කරන්න තියෙන්නේ? සබ්බේ සංඛාරා අනිච්චා. කිසිම සංස්කාරයක් නිච්ච කියන වචනේ ප්‍රතිවිරෝධ වචනය අනිච්ච. නිත්‍ය කරගන්න නැතුව ඉන්න. එතකොට අනිත්‍ය කියන එක තේරුම් ගන්න අවශ්‍ය කරන්නේ නැහැ. නිත්‍ය කරගන්න නැතුව ඉන්න. එතකොට හරිය. දැන් කිව්වොත් සැහැල්ලුව කියන එක අඳුනගන්න කිව්වොත් එහෙම ඒක අඳුනගන්න බෑ. නමුත් කියන්න පුළුවන් මේ මාතේ තියෙන මේ භාණ්ඩය නොඅල්ලා ඉන්න. ඒක දරා ගැනීමෙන් වළකින්න කියන්න පුළුවන් නේ. මොන මෙහෙම තියෙනවා. ඊට පස්සේ නොඅල්ලා ගැනීම කියන එක හඳුනගන්න අවශ්‍ය නැහැ. එතකොට තමන්ගේ ජීවිතේ තමන්ට නිතැතින් ලැබුණේ මොකද්ද? එතකොට මේක අල්ලගෙන ඉද්දි මට නොඅල්ලා ගැනීම කියන එක හඳුනගන්න පුළුවන්ද? සැහැල්ලුව කියන එක හඳුනගන්න පුළුවන්ද? නෑ. ඒ නිසා ඔබ ඔය හිතේ යම් යම් දේවල් කුණු ගොඩවල් ගොඩාක් පටලවගෙන සැහැල්ලුව හොයලා වැඩක් නෑ. මොකද ඔබේ බර තියෙන්නේ ඔබේ කොන්ද මත, ඔබේ හිස මත, ඔබේ සිත මත. ඒ නිසා තමන්ගේ කුණු ගොඩ නිදහස් කර ගැනීම මිස නිවන කියා වෙන දෙයක් නැත. පැහැදිලිනේ? තමන්ගේ තියෙන හිතේ තියෙන කහල ගොඩ ඉවත් කරන්න තියෙනවා. ඒකයි වැදගත්. ඒක කරන්නේ ප්‍රඥාවෙන්. එක එක එක කහල ගොඩවල් අයින් කරන්න නෙමෙයි තියෙන්නේ, ගෝණිය පිටින්ම අයින් කරන්න. අර සබ්බේ සංඛාරා අනිච්චා කියන වචනේ තේරුම ඒක. ගෝණිය පිට. ඒ කියන්නේ මේක හොඳයි මේක නරකයි කියලා වෙන් කරන්න දෙයක් නෑ. ඔක්කොම නරකයි. හිතේ තියෙන අනේ මෙන්න මේක හොඳයි, මේක කරුණා සිතුවිල්ලක්, මේක හරි හොඳයි, මේක මැදහැස් සිතුවිල්ලක්, මේක හොඳයි, අර ඥාතියා මෙහෙමයි අපිට උදව් කරන, එයා හොඳයි නෑ. සුළු නෑ යොයි, මහ නෑ යොයි, පුජ්‍යල යොයි, තමාවයි, මේ ඔක්කොම ටිකයි තියෙන කොතනටද? සංඛාර, සබ්බේ සංඛාරා කියන මානසික සංස්කාරක ගොඩට. සුළු නෑ යොයි, මහ නෑ යොයි, ඔක්කොම ටික අතහරින්න. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන සුළු නෑ යොත් අතහරින්න, මහ නෑ යොත් අතහරින්න. කොහොමද කියන්නේ? සම්මේ සංඛාරා අනිච්චා කියලා මනසින් අතහැරලා දාන්න. ඒ අතහැරීමත් එක්කම එයා දකින්නේ මොකන්ද? ආහන්න. ඒක දකින දෙයක් නෙමෙයි දැනෙන දෙයක්. කොයි වගේද බුදුහාමුදුරුවන්ට ඒක ප්‍රකාශ කළා? ස්වාමීනි හිසේ තිබුණු මල්ල බිමින් තිබාසේ. හිසේ තිබුණු මල්ල බිමින් තිබාසේ. මම් මුලාවෙකුට මඟ පෙන්වාසේ. අන්ධකාරයේ සිටි කෙනෙකුට ආලෝකයක් ලබා දුන්නාසේ. වසාති වූ දෙයක් විවෘත කර පෙන්වාසේ. ස්වාමීනි මහත් සුවයක්, රෝගීකෙන් සිටපු කෙනෙකු සුවපත් වුණාසේ. මහත් සුවයක්. සංස්කාර ලෙඩ කියන්නේ මහා පුදුම ලෙඩක්. ඉතින් මේ ධර්මයේ මුණ ගස්ස ගන්නකම් අපි මානසික චිත්ත පීඩා තාම වශයෙන් මනසට දැනි දැනි අපි ධර්මයේ හෙව්වා. එක දවසක හොයාගත්තා. දැන් මම මේවා මේ ආධාර එකතු කරන්න, පින්පත්තර ගහන්න, කන්න හම්බ කරන් කන්න නෙමෙයි කියලා පින්නතුන් දන්නව මෙහාට එන අයට මම ඕගොල්ලන්ට කරදර කරලා තියනවද මොකක් අහදන්න කියලා? කරන්නේ නැහැ. කැමැත්තේ මොනව හරි කිව්වොත් ඕන්නම් කියනව මිසක් මට අර කෝණ මේ කෝණ කියලා මම කියන්නේ නැහැ. අර මහත්තයෙකුත් දේශනාවේදී කිව්වේ ඒක තමයි. ඒ මහත්මයලට නොයෙකුත් තියෙන කියන අය. නමුත් කවදාවත් උන්වහන්සේ අපින් එහෙම කිසි දෙයක් ඉල්ලලා නැහැ උන්වහන්සේට නැති කාලෙවත් කියලා. ආදාර්ග කර ගන්න ඕන, මේක කර ගන්න ඕන, අර වැට ගන්න ඕන, මේ වැට ගන්න ඕන, පඩි පෙළවල් දාන්න ඕන, ටයිල් ඕන, මහත්යෝගීක ඉල්ලල නැහැ. මේව කරන්නේ නැහැ. ඒ නිසා යංගිසි කෙනෙක් හිතනවා නම් මේ ධර්මයේ කියවන්නේ මේ පොඩාවටයි කියලා. ඒක වහාම මෙහින් ඉවත් කරගන්න. මෙහාට ඒක දාන්න එපා. ලෝකෙ වෙන වෙන අය කරනෝනේදී මෙහෙට ඒක දාන්න එපා. මෙහෙට සම දොහිතුවක් නොදී ඇවිල්ලා බණහන්. තම දොහිතුවක් නොදී ඇවිල්ලා බණහන්. ඒක තමයි වැදගත්. ඒක තමයි කාරණේ. සද්ධර්මය අහනකොට ඉබේටම අර කුසලය තමන්ට අර හදන්න බැරි කුසලේ වැඩෙනවා. ආර්ය ධර්මය ප්‍රත්‍යක්ෂ කරගෙන ගත්ත කෙනෙක්ගේ වචනය ගලාගෙන ඉන්නේ ඒ නිර්වාණ භූමිය හරහා ඒ සුළඟ ගලාගෙන ඉන්නේ. හරියට ඔබ දන්නව වැහි වහින පලාතක් හරහා සුළඟ ගහගෙන આવොත් තමන්ගේ ප්‍රදේශයට මොකද දැනෙන්නේ? දැඩි සීතලක් දැනෙනවා. පහුගිය කාලේ ඔය රුසියාව පැත්තෙන් සුළි සුළඟක් ඇවිල්ලා අපි අංශක 18ටනේ සීතල වුණා කොළඹ. 18ට සීතල වුණා. ඒකට හේතුව ඒ පැත්තෙන් සුළඟ ගලාගෙන ඇවිල්ලා. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේගේ සිතෙහි හරහ ගලාගෙන එන හැම වචනයක්ම සිසිල් වෙනවා. ඒ වගේම ආර්ය ධර්මයේ තේරුම් ගත්ත කෙනෙක්ගේ මෝහ හරහ ගලාගෙන එන ඒ සුළඟ, ඒ වචන, අර සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලම්පත පරාමාස නැති ප්‍රදේශයකින්, සිසිල් වූ ප්‍රදේශයකින් ගලාගෙන එනවා. සක්කාය දිට්ඨි තියෙන කෙනෙක්ගේ හිතේ නිතරම ලෝභ ද්වේෂ මොහ යාර බලෙන් සංවර වෙන්න හදනවා. හිත ඇතුලේ මහා ගිනි පොකුරක්. පිටින් හොඳ උපාසක මහත්තයා වෙන්න හදනවා. ඇතුලේ හොඳ ගිනි පොකුරක්. පිටින් හොඳ උපාසිකාව වෙන්න හදනවා. සුමනා සුජාතා පත්තා යසෝදරා වෙන්න හදනවා. හරි අමාරුවෙන් තෙරපගත. පින් කරන්නේ තෙරපගන පුතඥයා. නමුත් සද්ධර්ම අවබෝධ කරගත්ත කෙනෙක් ඒක කරන්නේ අතිශයින්ම සැහැල්ලුවෙන්. තෙරපගෙන කරන්න දෙන්නේ නැහැ. අමාරුවෙන් කරන්න දෙන්නේ නැහැ. දරාගෙන කරන්න දෙන්නේ නැහැ. එයාට හිතෙලා තියෙන එයා හෙදේ කරනවා. කලියුත්ත කියලා පෙවුන කරනවා. ඒකයි. දියුතු ත්‍යාගය කෙනෙකුට මම හිතන්නේ සැනසෙන්න නම් සද්ධර්මයම තමයි. වෙන දෙයක් දීලා වැඩක් නැහැ. මිනිස්සු කාල ඉවර වෙන්නේ නැහැ. නාල ඉවර වෙන්නේ නැහැ. නිදියගෙන ඉවර වෙන්නේ නැහැ. පහසුකම් ලැබලා ඉවර වෙන්නේ නැහැ. දියුණු වෙලා ඉවර වෙන්නේ නැහැ. ප්‍රශ්න විසඳලා ඉවර වෙන්නේ නැහැ. සල්ලි ලැබිලා ඉවර වෙන්නේ නැහැ. ඒ නිසා කෙනෙකුට ලබා දිය යුත්තේ සම්පූර්ණ වෙන්න නම් සද්ධර්මයයි. ඒ නිසා ඔබේ හිතට ඔබ තව දුරටත් බලය එකතු කරන්නම නෙමෙයි, ධනය එකතු කරන්නම නෙමෙයි, ඈ හසබොජුන් ආහාර එකතු කරන්නම නෙමෙයි, ඔබ උත්සාහ කරන උන සද්ධර්මයේ දෙන්න ඔබේ හිතට, ඔබේ හිත නිවන්න පුළුවන් ඒයින් පමණයි. ඒ අමාපෙන් වලට පමණයි ඔබේ හිත නිවන්න පුළුවන්. ධනයට ඔබේ හිත නිවන්න බෑ, ඒ නිසා ධනෙ පස්සේ යන්න එපා. බලයට ඔබේ හිත නිවන්න බෑ, බලය පස්සේ යන්න එපා. ඒව ලැබෙනවා නම් ලැබිලා මේ විදිහට පරිහරණය කරන්න. තමන් සුදුසු තැනටපත් වෙනකොට, සුදුසුකම් ඇති වෙනකොට මේ සමාජය විසින් ඔබව එතෙන්ට නිතැතිවම ඔසවා තබනවා. අම්මා හරි හොඳ කෙනෙක් කියලා ලීලිලවා කියව ගන්න මහන්සි වෙන්න එපා. ඔබ හොඳ කෙනෙක් වෙනකොට ඉබේ මේ දේ වෙනවා. මම මෙච්චර කරත් මෙයා මට හොඳ කියන්නේ නැහෙනි කියලා කියන අයට කියන්නේ. දරුවෝ මෙන්ට මෙච්චර කරා දරුවෝ හොඳ කියන්නේ නැහෙනි කියන අයට කියන්නේ. ඒතර කොමන හරි දෝෂයක් ඇති ඒකයි ඒ එහෙම වෙන්නේ. ඒ වගේම තමන් නින්දා ප්‍රශංසා බලාපොරොත්තු නොවන කෙනෙක් වෙන්න ඕන. ඒක තමයි පුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති. ඒ කියන්නේ බලාපොරොත්තු නොවන කෙනෙක් මොනවද බලාපොරොත්තු වෙන්නේ නැත්තේ? ලාභෝ අලාභෝ අයසෝ යසෝ නින්දා ප්‍රශංසා සැප දුක බලාපොරොත්තු නොවන කෙනෙක් කිසි වෙලාවක වැඩන්නේ. හරි සැහැල්ලුයි. දැන් මම මේවා කියන්නේ, මේ බණ ටික කියන්නේ ඔයගොල්ලෝගේ ප්‍රශංසා බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම මගේ තැන ඉඳගෙන මම හරියට බණ ටික කියනවා. ඒ බණ ටික තුල ලෝභය නැහැ, ද්වේෂය නැහැ, මෝහය නැහැ, හරි නැහැ, වැරදි නැහැ. මගේ බණ හරිත් නෙමෙයි, වැරදිත් නෙමෙයි, වෙන එකක්. නේද? දන්නවද නේදනේ? ඒ දන්න අය දන්නව. මේ හරි වැරදි ඉක්මවුවට පස්සේ මේ අටලෝධාම ඉක්මවපු ධර්මයක්. අටලෝධාමෙන් කම්පා නොවන ධර්මයක් මේ සාරිදහස දේශනා කරන්නේ කියලා. ඉතින් මේකට සමහර අය හරි කියලා යනවා. ආ හොඳයි හොඳයි. ආ කියනවා එච්චරයි. ඊට වැරදි කියලා යනවා. මම හොඳයි. ඉතින් මේ මහත්යේ අදහසනේ හොඳයි. කැමති නම් එන නැත්නම් ඉතින් ගෙදර ඉන්න කම්මයි. බට ඒක හරි වැරදිත් වැඩක් වෙන්නේ නැහැ. සංවේගයක් ඇති වුණොත් ඇති වෙන්නේ පුජ්‍යලයා පිළිබඳව පමණයි. පුජ්‍යලයා පිළිබඳව පමණයි. වෙන දෙයක් ඇති වෙන්නේ නැහැ. දැන් ඔබ උදාහරතර ධර්මයේ ලක්ෂණ වැඩිලා ඇති ඔබේ හිත තුළ. ඒ තමයි ග්‍රහණය නොකරන අවස්ථාව. එතකොට අපිට හැමදේම හිතට දැනෙන එක තමයි දුක කියලා අපි තේරුම් ගන්න ඕනේ. ඒක තමයි ප්‍රබල පැහැදිලි. හිතට දැනෙන එක තමයි දුක. වින්දනය තමයි දුක. එතකොට වින්දනයක් පස්සේ යනවද? නෑ. හිතේ වින්දනයන්ගෙන් තොර පහ සහනයක් සැහැල්ලුවක් ඇති වෙනකොට කොහොමද වෙන්නේ? මහත් වූ සහනයක් ඇති වෙනවා. මහත් වූ සහනයක් ඇති වෙනවා. මහත් වූ සහනයක් ඇති වෙනවා. වින්දනයක් නැති එකම තමයි සැප. වින්දනයකින් මොකද කරන්නේ? හිත පුච්චනවා. හිත පුච්චනවා. වින්දනය නැත්තම් හරි සැහැල්ලුයි. හරි සහනශීලී. ඒක පවත්වන්නේක් නෑ. පාලනය කරවන්නේක් නෑ. මෙහෙවන්නේක් නෑ. එයා අචින්තිය වූ ධර්මයකට පත් වෙලා ඉන්නේ. අචින්තිය කියන්නේ සීමාවක් නෑ. සීමාවක් නැහැ කියන එක වචනෙන් හඳුන ගන්න බෑ. වචනේ ඉක්මවලයි ඒක හඳුන ගන්න ඕන. මොකද හැම වචනයකම සීමා සහිතයිනේ. වචනයකින් හඳුනා ගන්න පුළුවන් ඉන්ද්‍රිය විශේෂ සීමාව විතරයි. ඉන්ද්‍රිය විශේෂ ඉක්ම වූ වචන නිර්මාණය වෙලා නැහැ ලෝකේ. දන්නවද? බෑ. ඉන්ද්‍රිය විශේෂ ඉක්ම වූ වචනයක් නිර්මාණය කළොත් ඒක කනට ඇහෙන්නේ නැහැ. ඒ කියන්නේ කන ඉන්ද්‍රියක්ද? යම්කිසි රූපයක් නිර්මාණය කළොත් ඉන්ද්‍රිය විශේෂ ඉක්ම වූ ඒක පේන්නේ. ඒ නිසායි බුදුහාමුදුරන්ට අපපටිම කියලා දේශනා කරේ. මොකද කියන්නේ? අපපටිමයි බුදුහාමුදුරුවෝ. ප්‍රතිමාවෙන් තොරයි. ප්‍රතිමාවෙන් තොරයි බුදුහාමුදුරු. ප්‍රතිමාවක් නෑ. ඒකයි ස්වરૂපය. ඔබ දකින්න අර අපටම බුදුහාමුදුරු. ප්‍රතිමාවේ බුදුහාමුදුර හැමදාම දකින්නවනේ. අපි ප්‍රතිමාවේ බුදුහාමුදුරන්ට ගරු කරන්න ඕන, වන්දනා කරන්න ඕන. ඒ ප්‍රතිමාව හරහා තමයි අපි අපිටම බුදුහාමුදුර දකින්නේ. ඒකට ප්‍රතිමාවේ පැත්තේ ඉඳලා, දැන් අපි පැත්තේ ඉඳලා අපි බුදුහාමුදුර දකින්නකොට අපිට පේන විදියක් තියෙනවා. අත් දෙක කකුල් දෙක හකොලවාගෙන වම් අත උඩ දකුණු අත තබාගෙන භාවනා සමාධීරියෙන් බුදුහාමුදුර වැඩ ඉන්නවා. මා කුඩා කාලෙම කල්පනා කළා මේ මට බුදුහාමුදුරුව පේන විදියනේ. බුදුහාමුදුරුවන්ගේ පැත්තේ ඉඳලා බැලුවොත් එහෙම බුදුහාමුදුරන්ට මාව කොයි විදියට පේනවද? ඒකනේ වැදගත් නේද? ඒක බුදුහාමුදුරන්ගේ පැත්තේ ඉඳලත් මම බලනවා මගේ දිහා. බුදුහාමුදුරුව අපි දිහා බැලුවොත් කොයි විදියට දකිනද? බුදුහාමුදුරන්ගේ ඉස්සරහා ගිහිල්ලා උන වාඩි උනායි කියලා හිතන්නකෝ, තැම්පත් වුණා. දැන් බුදුරජාණන් වහන්සේ කොයි විදියටද ඔබව දකී කියලා ඔබට ඇති කරගන්න සංකල්පයක් ඇති කරගන්න අදහසක් ඇති කරගන්න බලන්න පොඩ්ඩක්. බුදුහාමුදුරුව මාව දකින්නේ මෙන්න මෙහෙමයි. බුදුහාමුදුරුවන්ට හොර කරන්න බෑ. හැමදේම පේනව. හිතේ තියෙන්නේ මොකන්ද, කටින් කතා කරන්නේ මොකන්ද, අහන වචනේ මොකන්ද, ඒ වචනේ කුමන පදනමක් යටදේද ඇහුවේ, ඔක්කොම දකිනවා නේ. තුන්වන් සරණින් මටත් එහෙම තමයි. ඈ හිතේ එකක් තියාගෙන කටින් අහනකොට මම දන්නව අහවල් කුණු ගොඩෙන් මේක ආවි කියලා. ඈ අහවල් කුණු ගොඩේ වහලා ඉන්න මේ ඉරිසියාවෙන්, මේ ලෝභයෙන්, මේ ද්වේෂයෙන්, මේ වෛරයෙන්, මේ කුහක කමින්, මේ ගුණමකු කමින්, මේ ගලාගෙන ආපු ගඳක් තමයි මේ එළියට ආවේ කියලා මම දකින සමහර අය. ඒ නිසා කොයි වෙලාවකවත් හිත අපිරිසුදුව නම් කටයුතු කරන්න හොඳ නැහැ. ස්වභාවිකව ඉන්න. අකමැති නම් අකමැති කියන්නේ, කැමති නම් කැමති කියන්නේ, අපහැදිලි නම් අපහැදිලි කියන්නේ, පැහැදිලි නම් පැහැදිලි කියන්නේ, අපහැදිලි නම් ඒක අපහැදිලි කියලා යන්න නෙමෙයි තියෙන්නේ. තමන් ඒක පැහැදිලි කරගන්න ඕන. අපිට පැහැදිලි කරලා දෙන්න පුළුවන් කොටසක් තියෙනවා. ඊළඟට ඔබේ කාර්යභාරයකුත් තියෙනව නේද? නේද? අපිට ඕන නම් තාත්තා කෙනෙකුට, අම්මා කෙනෙකුට පුළුවන් කුඹුරක් කරලා, හාල් ගෙනල්ලා, කොටලා, පෑහලා, පොළල ගරලා, හාල් ලිපේ තියලා, කෑම වේලක් හදලා මේසෙට දෙන්න පුළුවන්. තවත් පොඩ්ඩක් ආදරේ වැඩි වුණොත් එහෙම අනල කවන්නත් පුළුවන්. දිරවන එක කරන්න පුළුවන්ද? ඇත්තෙම කවන එක කියන්නේ කට ළඟට බත් කුලිය ගෙනල්ලා දෙන්න පුළුවන්. හපල කවන එක කරන්නත් බෑනේ නේ. හපල කන එක තමන් කරනවා. ඊළඟට සමහර වෙලාවල් වලට දැන් ඉතින් වෛද්‍ය විද්‍යාව දියුණු නිසා මේ බට දාලා දෙන්නත් පුළුවන්. තේරුණානේ? බට දාලා දෙන්නත් පුළුවන්. ඒත් ඉතින් ජීර්ණය කරන්නත් ඕන නම් පෙත්තක් දෙන්නත් පුළුවන් නේ. ඒ ජීර්ණ පද්ධතිය වැඩ කරන්න ඕන. හැබැයි අප කරන්නේ එච්චර දේවල් කරන්නේ. අපි කෑම ටික ඔයලා මේසෙ උඩින් තියලා තියෙන්නේ තමන් බෙදලා දුන්නම් අනල කන්න දැනගන්න ඕන. බෙදලා දුන්නම් අනල කන්න දැනගන්න ඕන. ඒ අනල කන්න ටික මම කරන්නේ. ඕගොල්ලෝ කැමති නම් ගන්න, කැමති නම් කන්න, නැත්නම් නිකන් ඉන්න. මට මොකද? ඔය ඇත්ත කොහේ ගියත් මට කමක් නැහැ. මං එන්නේ නැහැ. මං දුක් වෙන්නේ. අනිත් එක මට කිසි කෙනෙක් පිනට මුකුත් දෙන්නේ නැපා. මං පිනට ගන්නෑ. පින් බලාපොරොත්තුෙන් දෙන්න එපා. මං පිනට කිසි දෙයක් ගන්නෑ. මට ප්‍රතිඋපකාර විතරක් කළාම ඇති. ප්‍රතිඋපකාර කියන්නේ මං සේවයක් කරනවනේ නේ. ඒ මගේ සේවයට වැලියු එකක් නැද්ද? වටිනකමක් නැද්ද? අර බාස් කෙනෙකුටත් වටිනකමක් තියෙනවා නම් මගේ වටිනකමක් නැද්ද? ඒ නිසා මට පිනට මුකුත් එපා. ප්‍රතිඋපකාර දෙන්න. ඒ ප්‍රතිඋපකාර කරද්දී ඔබේ හිතේ සතුටක් ඇති වෙයි. ඇත්තෙම පිනේ කියලා කියන්නේ අන්න ඒකට. එහෙම නැතුව මේ පිනට දෙනවයි කියලා නිකන් දෙනවා කියන මානසික මට්ටමින් දුන්නොත් එහෙම ඒකේ පිනක් ඇති වෙන්නෙම නැහැ. යමක් කළා හිත සතුටු නැත්තම් එතන පිනක් පහළ වෙලා නැහැ. බොරුවට මේ පින්කම මහත්ඵලයි මහා නිසංසයි කියේ කොච්චර කෑ ගැහුව හිතේ සතුට පහළ වෙලා නැත්තම් දායකයාගේ එතන මහත්ඵල තියා අබමල් රේණුවක්වත් පින් සිද්ධ වෙලා නැහැ. ඒ නිසායි බුදුහාමුදුරුවෝ දේශනා කරේ පැහැදුණු තැනට දන් දෙන්න. පැහැදීමෙන් පින්කමක් කරන්න, හිතිච්ච දේ කරන්න. ඒක බලෙන් කරන්න ඕනක් නෑ. හිතිච්ච දේ කරන්න. දැන් අපි වුණත් එහෙම අපිට හිතුණොත් අපිට ඒක පැහැදිලි නම් ඒ දේ කටයුත්ත කරනවා ඇරෙන්න ඊට වැඩිය දෙයක් නෑ. තරයම යා තරහ වෙයි, බලපෑම් වලට බයයි. ඒක කරන්නේ අර පූජ්‍යලයා මේ පූජ්‍යලයා දානට එන්න කිව්වම් බැරි වෙයි. එහෙම නෑ. ඕනනම් තරහ වෙද්දී ඕනනම් එද්දී ඕනනම් නොඑද්දී මං කිරිදවා ගන්න එකගෙන්වත් නේද? මටවත් මම නෑ කියලා දැනගත්තට පස්සේ කවුරු වෙනුවෙන් ඥාතිද? කවුරු වෙනුවෙන් යාළුවෝද? කවුරු වෙනුවෙන් මිත්‍රයෝද? මට මාතුල නැත්තම් මම කවුරු වෙනුවෙන් වැඩ කරන්නද? මේ කරන වැඩ පුජ්‍යලත්වයේ වෙනුවෙන් නොවේ. මේ ශාලාව පුජ්‍යලයක් වෙනුවෙන් නෙමෙයි. මේක පුජ්‍යලත්වයෙන් තොර වූ අයටයි. පුජ්‍යලෙකුට නෙමෙයි මේ ශාලාව අයිති. කිසිම ආයතනයකට නෙමෙයි මේ ශාලාව අයිති. පුජ්‍යලත්වයෙන් තොර වූ සෑම කෙනෙකුටම මේ ශාලාව අයිති. මොකද ආර්ය ශ්‍රාවකයන්ටයි මේක පූජ කරලා තියෙන්නේ. භික්ෂුවටයි මේක තියෙන. සංසාරෝ භයං, යම්කිසි කෙනෙක් මේ සසරෙන් භය දකිනවා නම් එයාට තමයි භික්ෂුව කියලා කියන්නේ. එහෙම නැති කිසි කෙනෙක් සිවුරු දාගත්තයි, කහපාට ඇඳුම් දාගත්තයි, තට්ටි ගෑවයි කියලා භික්ෂුවක් වෙන්නේ නැහැ. ගිහි වේවා, පැවිදි වේවා, භික්ෂුවක් වෙනව සසරෙන් එකට වුණොත්. භවය උද්ද කළොත් එයා බෞද්ධයෙක් වෙනවා. මෙතන ඉන්නවද භව උද්දාය? ටික දෙනෙක් ඉන්නවා. අනිත් අය ඔක්කොම භවයෝ. භවයෝ සහ බෞද්ධයෝ කියලා කොටස් දෙකක් ඉන්නවා. බෞද්ධයෙක් වෙන්නේ භවයෙන් නිදහස් වූ කෙනෙක්. භව උද්දනේ. උද්ද කියන්නේ නිදහස් වීම. භව උද්ද. භවයෙන් නිදහස් වූ කෙනෙක් පමණයි බෞද්ධ. අනිත් ඔක්කොම භවයේ. එහෙමනම් ඔබ මොකද කරන්න තියෙන්නේ? භවයෙන් නිදහස් වෙන්න. මොකද කරන්න තියෙන්නේ? කොටසක් අතහැරලා කොටසක් අල්ලගන්න නෙමෙයි, සියල්ල අතහරින්න. මනස 100%ක් විවෘත කරන්න. විවෘත කරාම ටිකක් ගඳ ගහයි, කමක් නැහැ. බලු බෙට්ට වහලා තියෙනවට වැඩිය හොඳයි එහික පොඩ්ඩක් අවුස්සලා එළියට විසි කරන එක. මොකද ආයිකාගේ හරි කකුලට පැගිච්ච එක මම ගඳ ගන්නවනේ. ඒ නිසා ගොඩාක් අය හිතේ යම් යම් දේවල් වහගෙන ඉන්නවට වැඩිය හොඳයි හිත හොඳට විවෘත කරන්න. විවෘත කරාට පස්සේ අර ගඳ ගන්න ඔක්කොම ටික අතහැරලා දාන්න. වෙස්කන්තර රජුරුවන්ගේ දන් දීම සතර වාහල් කඩ විවෘත කරා කියන්නේ ඕනෝක පරමාර්ථය. වෙස් අතහරින තැනත්තා කවුද? ඔබ වෙන්න. ඔබ වෙස්සන්තර රජුරුව වෙන්න. ඔබ ඉන්න මට්ටමින් ඔබ රජ කෙනෙක්නේ. ඒ රජතුල ඔබ වෙස්සන්තර වෙන්න. ගෙදර දොර නෙමෙයි මේ අරින්න ඕන, හිතේ දොර. ගල්වල දොරවල් වහලෙන්න. හාමුදුරුගෙන එන්නම් කුටි දොරවල් වහලා තියන්න ඕන. පස්සේ නැති වුණාට පස්සේ කෑ ගහන්න බෑ. මොකද ආසාවක් තියෙන මිනිස්සෙකුට අවකාශයක් තියෙනව දැක්කහම යමක් කරගන්න කරන ආස හිතෙනවා. ආස හිතනොත් පොඩි කමට හරි නොතේරෙන කමට හරි වටින කමට හරි මේ මිනිස්සෙ ඕක උස්සගෙන යන්න බලනවා. ඒ නිසා අවකාශයක් නොතියන්න ඕනේ. ඒකට පුතජනේනේ හිතේ සතර වාහල් කඩ විවෘත කරන්න. වෙස්සන්තර වෙන්න අවසානාත්මෙනේ. අවසානාත්ම වෙන්න වෙස්සන්තර වෙන්න. මොකද සියලුම වෙස් අතහරින්න දැන් තියෙන මොකද්ද වෙස? මම අහවල් කෙනාගේ, අහවල් පුතාගේ අම්මා, අහවල් දුවගේ අම්මා, මම අහවල් තනතුර දරන කෙනා, මං අහවල් කෙනා කියලා එහෙම වෙස් තියනා නේද හැමෝටම? මම විදුහල්පතේ. මම නගරාධිපති, මම අහවල් දන මහාන වෙච්ච කෙනා, මං අහවල් නිකායේ කෙනා. එහෙම දියානේ. ඔව්. ඒකේ වැඩි හැමෝටම විශ් තියෙනවා. ඈ අපි යන්නිකාය, අපි රාමඤ්ඤනිකාය, අපි අමරපුරනිකාය. ඒකෙන් තමන් එක්ක උසස් කොට සලකනවා, පහත් කොට සලකනවා. මොනවද නැදින්නේ? මාන උද්දච්ච අවිද්‍යාව. මගෙන් ඇවිල්ලා දවසක් අන්‍යාගමික කෙනෙක් තර්කයකට ඇහුවේ ඒක. මම දැනගත්තා. මගෙන් ඇහුවා නිකාය මොකද්ද කියලා. මම කිව්වා මට නිකායක් නැහැ කියලා. මම නිකා දෙකේම මහාන වෙලා තියෙනවා. කලින් මහාන උනේ සියන්නිකායි, ඊට පස්සේ රාමඤ්ඤනිකායි. නැත්තම් මාර ප්‍රශ්නයක් වෙනවා මේ සමාජය තුල යද්දී. නැත්තම් අපේ කුලෙත් බලකේන ඉඳලාවට දෙකේම මහාන වෙලා තියෙන හින්දා හොඳයි. ඒකෙන් පොඩි කාලේ මහාන වෙලා වැඩක් නැති නිසා මේ ජීවිතයේ අවුරුදු දෙකක් විතර ඉඳලා ආයි මම මේ රේණුකානේ චන්දවිමල නායක හඳුරගෙන නිකාය මහානමයි. ඇත්තෙන්ම අධ්‍යාත්මයට පැමිණියට පස්සේ මොන නිකායක්වත් නෑ. මොන නිකායක් නෑ. නිකායක් නැති නිසා මට අපායක් නෑ. ඒක තමයි විශේෂත්වය. නිකායක් තිබ්බොත් අපායක් යනවා. වෙස් අතහරින්න, වෙස් අන්තර, වෙස් අන්තරස්ධාන කරන්න ඕන. ඔවර කියනවා ගති විමුක්ත. තවත් වචනයක් කියකට ගති විමුක්ත. දැන් ගතියක් ඇතිනේ මොකක් හරි, ඔය හැම කෙනෙකුටම ගතියක් ඇතිනේ. එතකොට වෛර කරන්නේ ගතියෙන්නේ. මං අම්මා කෙනෙක්, අම්මා කෙනෙක් වීම නිසා දරුවෝ මෙහෙම කළා, මෙහෙම කළා, ලීලි මෙහෙම කළා, බෑනා මෙහෙම කළා, මම අම්මා හැටියට වෛර කරයි, ප්‍රේම කරයි. ගති විමුක්ත වුණොත් වෛර කරන්නේත් නැහැ, ප්‍රේම කරන්නේත් නැහැ. පව් කරන්නේත් නැහැ, යාපින් කරන්නේත් නැහැ. කළ යුක්ත කරන කෙනෙක් මිසක් පව් කරන කෙනෙක්, පින් කරන කෙනෙක් නෙමෙයි. රහතන් වහන්සේලා බුදුහාමුදුරු මේ පිම්පිනිසද වැඩ කරේ? ඈ මේද මහරහතන් වහන්සේ පිම්පිනිසද වැඩම කරේ? මම මේ පිනක් කරන්න යන්න ඕන මේ රටට කියලා නෑ. බුදුහාමුදුරු පින් කරගන්නද මේ තැන් තැන් වලට වැඩම කරේ බණ කියලා නෑ. පින් කරන්නේත් නෑ, පව් කරන්නේත් නෑ. එතනින් එහාට තියෙන මොකද්ද? කළ යුතු දේ කරන, යුතුකම කරන. ඒ නිසා තමයි මාත් මෙහාට කියන්නේ මේ පිම්පිනිස හත පහක්වත් මෙහාට දෙන්න එපා. මම මේක වාර ගානාවක් කියලා තියෙනවා. පිම්පිනිස දෙන්න බා පින් සිද්ධ වෙන්නේ නැහැ මට දුන්නොත්. හිතේ සතුට ඇති වෙයි. ඒකට තමයි මම නම් කියන්නේ පින කියලා. එහෙම නැතුව අර මනක්කල්පිතදී අර ජනප්‍රිය දේ ඔබ තුල ඇති වෙන්නේ නැහැ. මම ඒකට මිනිස්සු තල්ලු කරන්න කැමති වෙන්නේ නැහැ. කට්ටිය කියනවා මේකේ මෙච්චර ආනිසංස කියලා. මම අහුවාම හිතේ සතුටුද? නෑ, එහෙම හිකුත් නෑ ඉතින්. ඉතින් එහෙම එකක් නැත්තම් කෝ? බුදුරජාණන් වහන්සේ අර පව් හොදන මිනිස්සෙක් ළඟට ගිහිල්ලා අහනවා, "පව් කොච්චර හේදිලාද?" "දන්නේ නෑ ස්වාමීනි." "තා කොච්චර හොදන්න තියනවද?" "දන්නේ නෑ ස්වාමීනි." "එහෙනම් ඔබ කරන ඔය දේ විද්‍යාත්මක ගුණය මොකද්ද? විද්‍යාත්මක සිද්ධාන්තය මොකද්ද?" ඒ වගේ තමයි බෞද්ධයන්ගනොත් අහන්න තියෙන්නේ, "පින් කොච්චර පිරීලා තියනවද?" "තා කොච්චර පිරෙව්වොත්ද පින් පිරෙන්නේ?" කලයක් නම් ඒක පිරෙන්න ඕනනේ නේද? දැන් කියන්න පුළුවන් භාගයක් පිරිලා. තාවුරු පින් පිරෙනවා කියලා කියන්න පුළුවන්. ඒ නිසා පින් සිද්ධ වෙන මේ දන් දෙන මේ වැඩ කරන පිරිසක් වෙන්නේ නැතුව කළ යුක්ත කරන්න. ස්වාමීන් වහන්සේ කෙනෙකුට අවශ්‍ය දේ මොකද්ද? කාලේන දානන්දේටි කියන 12න් ඉස්සෙල්ලා දන් දෙන එක නෙමෙයි. සෙරප්පු දෙකක්ද නැද්ද? සෙරප්පු දෙකක් දෙන්න. ඒක වැඩ කරන මිනිස්සෙටත් තමයි ගෙදර කෙදේ සලකන්න. තේ බොන වෙලාවද්ද තේ එකක් දෙන්න පුළුවන් ද? ඈ කන්න නැති මිනිස්සෙට ඔව් කන්න ටිකක් දෙන්න හැකියාව තියනවා දෙන්න. ඒක මෝඩ කරුණාවෙන් නෙමෙයි, හැකියන්ද මේ කටයුතු කරන්න. එහෙම මිසක් අර මනක්කල්පිත මිත්‍යා දෘෂ්ටික පින්පස්සේ යන්න එපා. පුණ්‍ය පාප පහිනස්ස නත්ති ජාගරතෝ භයං. පින්පව් දෙක යම් කිසි කෙනෙක් ප්‍රහාණය කළොත්, දුරු කළොත් එයාට සසර බය නැති වෙනවා. එතකොට එයා හොඳ වැඩ කරන්නේ නැති කෙනෙක්ද? නෑ, එයා ඉතාම හොඳ වැඩ ඉතින් ඉඳලා කරනවා. හැබැයි අර පින් කියන මානසික මිත්‍යාවේ රැඳෙන්නේ නෑ. එයාගේ හිතේ සතුට ඇති වෙනවා. ඒකට තමයි යාපින කියලා කියන්නේ. හදයම් පුනාතේති පුඤ්ඤං හදවතේ සතුටයි පින කියන්නේ. එහෙම නැතුව මනක් කල්පිත දේවල් නෙමෙයි. දැන් කාට හරි කිව්වොත් වරක් වැන්දොත් නේ සියලු පව් දුරු වෙනවා කියලා යම් තැනක් කිව්වොත් නේද? ඉතින් මිනිස්සු කොච්චර හරි පව් කරන්නත් ඊළඟට පෙළඹෙන්නේ පුළුවන් ප්‍රශ්නයක් නෑ. ඈ කඨින දානයක් දුන්නොත් පින්කමක් කරොත් අපායෙන් නිදහස් වෙනවා කිව්වොත් ඕනතරම් පව් වැඩ කරලා කඨින දානයක් කරන්නත් ඉඩ තියෙනවා. අර මිත්‍යා දෘෂ්ටි කාගම් වලත් ඒකනේ. ඔබ ඔච්චර පව් කළත් දෙවියන් විසින් කමා කරනවා කියලා දානවා. උන් නොකරන පාපයක් නෑ කොල්ලා කෑ ගහනවා. වැඩ වෙනවද? වෙන්නේ නෑ. ඕකට තමයි මිත්‍යා දෘෂ්ටි කියලා කියන්නේ. සිත දිහා බලන්න, සිත ක්‍රියාත්මක වෙන විදිය බලන්න. කඨින පින්කම් කරන අය ගැන කවර කතාවද? කඨින චීවර බාරගත් අය අපාය යනවා. හාමුදුරුවෝ ඕන තරම් ඉන්නවා අපාය. මේ නූතන සමාජය තුලත් ඉන්න ඔය කට්ටඩි සාස්ත්‍රානම් මනම් කියන කට්ටියගෙන් ඕනනම් අහලා බලන්න. ඕන තරම් පන්සල් වල ඉන්න ඕබූතයෝ කවුද කියලා බැලුවහම පරම්පරා දෙක තුන හාමුදුරුවෝ. ඇයි? ධර්මයේ දියුණු කරේ නෑ දේපල රැක්කා. නිකාය වර්ගවාදීත්වය, ජාතිවාදීත්වය, කුලමානය. බලන්න ශාසනය ඇතුළේ කොච්චර කුල ભેදයක් තියෙනවද කියලා? වර්ග ભેදයක් තියෙනවද කියලා? ඒ අනුසාරයෙන් දකින්නද කියලා? ඇයි? ධර්මයේ නැති නිසා. මේ ජාති ભેද තියෙන්නේ, වර්ග ભેද තියෙන්නේ, පුජ්‍යල ભેද තියෙන්නේ ධර්මයේ නැති නිසා. මිනිසුන්ට ආර්ථික වශයෙන් දියුණු වෙන්න බැරි වෙලා තියෙන්නේ ධර්මයේ නැති නිසා. ධර්මයේ තියෙනවා නම් එයා ළඟට දියුණුව ගලාගෙන එනවා. ඇයි? එයාගේ වචන පවිත්‍රයි, සිත පවිත්‍රයි, ගොඩාක් වැඩ කරන්න පුළුවන්. ඕන වැඩ සාර්ථකව නිම කරන්න පුළුවන්. දැන් මේ කරපු ධර්මශාලා කටයුත්තේ මම පොඩි නායකත්වයක්, උපදේශයක්, කළමනාකාරීත්වයක් පමණයි ලබා දුන්නේ. පොඩි දෙයක්. මේක සියල්ලම දරාගෙන මේ කටයුත්ත කරේ අපේ චන්දන්තිසේ රමැතිතුමා, අතුල නෝපියාරච මැතිතුමා සහය වැඩ කරන මේ සුමිත් බාසුන්න පිරිස බොහොම මහන්සි වුණා. ඉතින් ඒ චූටි නායකත්වයේ වුණාට ඒක හරි වැදගත්. ඒ දෙන දෙයින් තමයි ඒ හැමදේම ක්‍රියාත්මක වෙන්නේ. තේ නායකත්වය තුළත්, ඒ අය කරපු කාර්යය තුළත් ඒක සාර්ථක දෙයක් කියලා හැමෝම අගය කරන්න හේතුව ඒ මානසික නිදහස තුළ ගොඩක් වැඩ කරන්න පුළුවන්. ඒ නිසා ධර්මයේ දැක්කොත් කෙනෙකුට දියුණු වෙන්න පුළුවන්, ව්‍යාපාර කරන්න පුළුවන් බොහෝම ඉක්මනින්. ඇයි? මානසික සැහැල්ලුව ලැබෙනවා. අනිත් අය පාලනය කරන්න පුළුවන්. මොකද අනිත් කෙනාගේ හිත දකින්නවනේ. වචන කියන්න කලින් දන්නෝ මේක මේ මනුස්සයා පිළිගන්නවද නැද්ද කියලා. වේලාසනින්ම දකින්නවා මෙයා කටු විත්තක්ද, ඈ එහෙම නැත්නම් මල් පඳුරක්ද කියලා. වේලාසනින්ම එතකොට තරහ කරගන්න හරි අලු කරගන්න හරි පුළුවන්. පුජ්‍යලේ හඳුනගන්න හැකියාව තියෙනවා. ටෙස්ට් කරලා බලන්න ඕනේ. දකින්නකොටම කියන්න පුළුවන් මෙයා කටු විත්තක්, මෙයා මල් පඳුරක් කියලා. ඉතින් ඔබම බලන්න, ඔබ මල් පඳුරක්ද කටු විත්තක්ද කියලා. ඔබ හිත මොකද්ද කියන්නේ? මල් පඳුරක් වෙන්නේ ඇති. ඒ කියන්නේ කටු පඳුරක්. ඈ ඔබේ හිතේ මලක් තියනවාද? සිත් මල. පුබුදා බුදුහාමුදුරුවෝ පූජ කරන්න. එතකොට මල් තියන්න ඕනේ නැහැ මෙතෙන්ට. සිත් මල පුබුදා පූජ කරන්න බුදුහාමුදුරන්. හැබැයි හිතේ මල් තියෙන්න ඕන. ඔබේ ওই හිතේ තියෙන දෙයක් අරගෙන බුදුහාමුදුරන්ගේ ඉස්සරහ මල් ආසනෙන් තියන්න පුළුවන්ද කියලා බලන්න. වැසිකිළියක් වගේ තිබුණොත් එහෙම බෑනේ මොකුත් තරම් තියන්න. ඒක හරියට තියෙන්න ඕන මල්වත්තක් වගේ. කඩල පූජ කරන්න හැකියාව තියෙන හතපතුල හරි පිරිසුදු වෙන්න ඕන. ඇයි එහෙම පිරිසුදු වෙන්නේ කියන්නේ? ඔබේ දියුණුව තියෙන එතන, ඔබේ සතුට තියෙන එතන, ඔබේ පැවැත්ම තියෙන්නේ එතන. එතන තමයි ඔබේ ධාර්මික ගමන තියෙන්නේ. හිත පිරිසුදු කරගන්න. හිත පිරිසුදු කරගත්තොත් සසර ආයි පිරිසුදු වෙයිද නැන්ද කියලා අහන්න ඕනේ නෑ. සසර පිරිසුදු වෙයි. මේකයි. මේක අධ්‍යාත්මිකව ජීවිතේ ලස්සන කරන, බාහිරව ජීවිතේ ලස්සන කරන දෙයක්. මේක සත්වයක් නෑ, පුජ්‍යලයක් නෑ. එතන ඉඳන් අපි හිතනවා මේකේ සත්වයක් ඉන්නවෝ, පුජ්‍යලයක් ඉන්නවෝ, මම ඉන්නවෝ කියලා. මෙතන නමක් නෑ. කිසිම මිනිස්සෙකුට නමක් නැහැ. ඒ වුණාට ඔබ හිතන්නේ මොකද්ද? මගේ නම මේකයි. නමක් නැහැ කිසිම මිනිස්සෙකුට. කිසිම මිනිස්සෙකුට නමක් නැහැ. ඔබ එතෙන්ට එන්න. දැන් නමක් තියෙන තැනනේ ඉන්නේ. ඔබ ඥාණයෙන් ගුණයෙන් නමක් නැති තැනට එන්න. කිසිම මිනිස්සෙකුට ගමක් නැහැ. කිසිම මිනිස්සෙකුට රටක් නැහැ. කිසිම මිනිස්සෙකුට ජාතියක් නැහැ. කිසිම මිනිස්සෙකුට ආගමක් නැහැ. අන්න එතනයි සැබෑ සත්‍ය වූ ආගම තියෙන, ජාතිය තියෙන්නේ, රට තියෙන්නේ එතන. ඒකත් ඒ එතෙන්ට ආවට පස්සේ ප්‍රතිවිරෝධයක් නැහැ. ප්‍රතිවිරෝධයක් ඇති තැන මොකද තියෙන්නේ? යුද්ධයක්, ભેදයක්, ගැටලු. ප්‍රතිවිරෝධයක් නැති තැන නැහැ. මේ ප්‍රතිවිරෝධයේ ප්‍රශ්නේ තියෙන්නේ මේ මම අර අන් අය වීමනේ. මම මෙහෙමයි වැඩ කරන්න ඕන, අන් අය මෙහෙමයි වැඩ කරන්න ඕන. බලන්නකෝ ඔය ප්‍රාදේශීය සභාව, ඔය පළාත් සභාව පොඩි පොඩි තැන් වලට ගිහිල්ලා පොඩි නිලයක් එහෙම දරාගත්තට පස්සේ දාන සද්ද මේ රාජකාරිය කරන්න යන්නේ. මිනිහගෙන් කිරි දොවා ගන්න ගියයි කියලා හිතලා වගේ කතා කරන්නේ. මේක සුහදවය සාධකාරී මට්ටමින් හරි සෞම්‍යව අදාළ කෙනාව අඳුනගෙන කතා කරන්න පුළුවන්. මිනිහා හිතන්නේ මේ මිනිහගේ පෞද්ගලික දේපල අපි ඉල්ල ගන්න ගියා කියලා. ඒ විදිහට ඒ තරම් අඥානයි. හාමුදුරු කවුද කියලා දන්නේ නැහැ. සමාජයේ විදුහල්පතිවරයෙක් ගියාම ඔබ කවුද කියලා ඊකට ගරු කරන්නේ. එවෙනිය හිතන්නේ ඔය කාගාරි දේශපාලයේගේ පස්සෙන් ගිහලා පෝස්ටර් ගහලා නිලයක් ගත්තාම ඌ තමයි ඡන්ඩියා කියලා. ඈ මර බලයට ඔක්කොම කරන්න පුළුවන් කියලා. ඒක තමයි අඥානකම කියන්නේ. අඥානය වැරදි වැඩ කරන ඔයා දන්නේ නැහැ වැරදි වැඩ මේකයි කියලා. ඒක තියෙන ස්වභාවය. ඥානවන්තයා තමයි මේක වැරද්ද, මේක හරි දෙය කියලා දන්නවා. හරි දෙයට වැරදි දැනින් එයා මාරු වෙනවා. අවසානයේ හරි වැරදි ඉක්මවා ලෝකේ දකිනවා. ඒකයි බුදුහාමුදුරු පෙන්වුවේ. එක්කෙනෙක් ඉන්නවා තරහ යනකොට එයාට තරහ යනවා කියලා දන්නවා. තව එක්කෙනෙක් ඉන්නවා එයා ඒ තරහ පාලනය කරනවා. තව එක්කෙනෙක් ඉන්නවා තරහ යන්නේම නැහැ. ඉස්සෙල්ලම කිය යුතු පුජ්‍යලයක් ඉන්නවා ඒ තමයි තරහ යනවා, තරහ යන බව දන්නේ නැහැ. හොඳටම තරහ යනවා කියන්නේ මට තරහ යන්නේ නැහැ කියලා. මම තරහ ගන්නෙ නැහැ කියලා. වැරදි කියලා දන්නවා ඒ වුණාට නැහැ මම හරි කියනවා. පොඩි කාලේ ඉඳලා අපිට තිබුණා මධ්‍යස්ථව දකිනවා. දැන් අපේ මවත් ඉන්නෝ, මවට මං ඕන තරම් වෙලාවල් වල කියලා ඇති. එතන අම්මා හරි වැරදි, එතන එහෙම කිව්ව එක හරි නෑ, ඒක අම්මගේ අතේ තමයි වැරද්ද තියෙන්නේ කියලා කියන්න අපේ අම්මා. ඒ වුණාට මං අම්මටම කියනවා. ඉතින් අපේ අම්මා අපේ පවුල අපේ පැත්ත කියලා හිතලා අපිට ඔක්කොම හරි කියන්න පුළුවන් නේ. නෑ එතෙන්දී ඒක කළා වැරදි, එහෙම හරි නෑ, එතන අම්මා වැරදි කියලා කියනවා. එතකොට සමහරලාට අපි බැනුම් අහනවා ඈ, ඒවත් වෙනවා. මේ මධ්‍යස්ථතාවය තුල තමාත් ඉන්නවනේ හැමතිස්සෙම. නෑ නෑ මම හරි කළත් වැරදි කළත් මං හරි මං හරි මං හරි කියන්නේ හිතන්න හොඳ නෑ. තමන්ගේ වැරද්ද මේකයි කියලා තමන් දකින්න ඕන. දැන් මේ නිවම්මකට වැරදි ටිකක් නේ දැන් හදන්නේ නේ. දැන් ජීවත් වීමට වැරදි ටිකක් නෙමෙයි මේ හදන්නේ. දැන් ජීවත් වෙන්නේ ඔය ඇත්තෝ යහපත් විදියටනේ. ඒක හදන්න දෙයක් නැහැ. නේ? ඒක හදන්න දෙයක් නැහැ. දැන් නිවන් මගට වැරදි දේවල් මොනවද කියලා හදා. ඒකට කියන්නේ ධම්මානුධම්ම ප්‍රතිපත්ති. ධර්මයට අනුව ගලපනවා. දැන් බලන්න නිවන් මගට වැරදි ඔබ ඇස උපාදානය කරලා ඉන්නවා. නිවන් මගට වැරදි. ඔබ කන උපාදානය කරලා ඉන්නවා නිවන් මගට වැරදි. ඔබ නාසය උපාදානය කරලා ඉන්නවා නිවන් මගට වැරදි. ඔබ දිව උපාදානය කරලා ඉන්නවා නිවන් මගට වැරදි. ඔබ කය උපාදානය කරලා ඉන්නවා නිවන් මගට වැරදි. ඔබ සිතද උපාදානය කර සිටිනවා නිවන් මගට වැරදි. හරි දේ කරන්න. ඉන්ද්‍රියන් හතම හයම අතහරින්න. ඉන්ද්‍රියන් හතම අතහරින්න. දැන් බලන්න ඇති මොකක්ද අර හත් වෙනි එක කියලානේ. ඉන්ද්‍රියන් හතම අදහරින්න. මොකද හත් වෙනි එක? හත් වෙනි එක මොකද? හත් වෙනි එක තමයි මේ හයම ඊළඟට එකක් කරලා ගන්න එකක් තියෙනවා. මේ හය කියලා ඉන්ද්‍රියන් හයේ කියලා තව සිතක් හදනවා. මේකට ඉන්ද්‍රියන් හයේ කියලා තව සිතක් වැඩ කරනවා. අන්න ඒකත් එක තමයි හත. භාෂාවෙන් පිටපැන්න ගමන් අපි අවුල් වෙනවනේ. අපි මෙච්චර කාලයක් හයයි හයයි කිව්වා, මේ හාමුදුරුව අද මේක පාට හතක් කිව්වා. හත් වෙනි එක හොයනවා. දැන් හයම එකක් කොට ගන්න තව සිතක් තියෙනවා. ඔව් ඒක අතහරින්න. බලන්න ටික වෙලාවක් ඒක අධ්‍යාත්මික පරීක්ෂණය තුලින් අතහරින්න කටයුතු කරන්න. ওই විදිහටම භාවනාව යෙදෙන්න දිගටම විමුක්ති සිත පරිහරණය කරන්න. අපිට තියෙනවනේ ලෝභ සිත් තියෙනවා, ద్వේෂ සිත් තියෙනවා, මෝහ සිත් තියෙනවා. අපි නමුත් පරිහරණය කළ යුතු සිත විමුක්ති සිතයි. විමුක්ති සිත කියන්නේ මොකද්ද? අර ඉන්ද්‍රයන් හතින්ම නිදහස් වුණු සිත. ඉන්ද්‍රයන් හතින්ම නිදහස් වන සිත විමුක්ති සිත කියන්නේ ඇයි? ලෝභ ద్వේෂ මෝහ අලෝභ ద్వේෂ අමෝහයන්ගෙන් නිදහස් වූ සිතයි විමුක්ති සිත. අනිත්‍ය දුක්ඛ අනාත්ම නিত্য සුඛ ආත්ම වලින් නිදහස් වූ සිතයි විමුක්ති සිත. විමුක්ති සිතේ ඇති දෙයක් නැත, නැති දෙයකුත් නැත, නැත කියා වචනයද එහි නැත. එයයි විමුක්ති සිත. එය පරිහරණය කරන්න. හොඳයි, සාදු සාදු. හැම දෙනාම අප්‍රමාදේන සම්පාදේත. අප්‍රමාදීව ශ්‍රී සද්ධර්මය අසා තමන්ගේ ජීවිතේ ඒ ලැබිය යුතු උතුම් ධර්ම අවබෝධය ලබන්නට මේ සියලුම ධර්මානුශාසනාව සද්ධර්මානුශාසනාව හේතු වාසනා වේවා. මේ ආරාම මේවා ගොඩනගලා අප හැමදෙනාට මේ ලබා දුන්නු පින්වත් මෙතුමන්ගේ මෙතනියගේ පෞලේ මෞපියන්ට සසර සැප පිණිස වේවා. ධර්ම ශ්‍රවණයට පැමිණි සියලු දෙනාගේ මෞපියන්ට සසරට එකතු වෙච්ච අයට සසර සැප පිණිස වේවා. සුජීවත්ව වාසය කරනවා නම් ඒ හැම දෙනාටම නිදුක් නිරෝගී භාවය පිණිස සද්ධර්ම අවබෝධය පිණිසම පවතිවා කියලා